අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමින් ගම සංවිධානය වෙන්න ඕනේ. තමුන්නාන්සේලා ගෙන්ගෙට යනයි. ගෙදරකට ගියාම ඡන්දදායක යමුනවාද කියන්නේ. ඒ ඡන්දදායක ඉදිරිපත් කරන ප්‍රශ්න මොනවාද? ඔහු බලාපොරොත්තු වන දේවල් මොනවාද? ඡන්දේ එනකම්ම ඉන්න ඕන නැහැ. තමුන්නාන්සේලාට පුළුවන් හෙට අනිද්දා එක ගම්මානයක් තෝරගෙන ඒ ගම්මානයේ දේශපාලන ભેදයකින් තොරව හැම ගෙදරකටම ගිහිල්ලා කතා කරන්න. මේ සාකච්ඡාවවලදී ප්‍රධාන වශයෙන්ම තිබිය යුත්තේ යම් යම් කොන්දේසි නොවේ. මේ සාකච්ඡාවල තියෙන්නට ඕනේ අපි කොහොමද සියලු දෙනා එක වැඩ කරන ක්‍රමයේ සකස් කරගන්නේ කියන එකයි. එතෙන්ටයි අපි යන්නට ඕනේ.